නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ මේ සාකච්ඡා කලේ සියලුම චෛතසික පිළිබඳව ඒ අත්සගිය පාඩම් පිළිබඳ වූ සමාලෝචනයක් මෙන් ඒ ගැන ඒ පිළිබඳවයි අපි කතා කළේ. අද ඊළඟට තිබෙන පාඩම නම් අභිධර්මාර්ථ සංග්‍රහයෙහි චෛතසික පිළිබඳ වූ සම්ප්‍රයෝග ණය කිනි. අප ඉගෙනගෙන තිබෙනවා සිතා චෛතසික ඔවුනොවුන්ගෙන් වෙන් කරන්නට බැරි විදිහට එකට බැඳී උපදනා ධර්ම සිතේ චෛතසිකයන්ගෙන් තොරව ඇතිවන්නක් නෙවෙයි. චෛතසිකත් සිතින් තොරව ඇතිවන්නක් නෙවෙයි. එහෙත් හැම සිත්වලම හැම චෛතසික යෙදෙන්නේ නැහැ. ඒ සිත්වල යෙදෙන චෛතසික හා ඒ චෛතසික යෙදෙන සිද්ද එක සමාන නෙවෙයි. එක නැත්තම් ඒ ඔක්කොම සිත්වල සියලුම චෛතසික යෙදෙනවා නෙවෙයි. ඒ නිසා චෛතසිකයන් පිළිබඳව තිබෙනවා ඉගෙනගත යුතු සම්ප්‍රයෝග ණය සංග්‍රහ ණය කියලා ක්‍රම දෙකක්. එයින් මුලින් කියන්නේ සම්ප්‍රයෝග ණය කියන එක. එයින් ඉගෙන ගන්නේ ඒ චෛතසික යෙදෙන සිත් මොනවද කියලායි දැනගන්න. ඒ චෛතසික යෙදෙන සිත් වෙන්කොට දැනගන්න. එයයි සම්ප්‍රයෝග ණයදී ඉගෙන ගන්න. තව තිබෙනවා සංග්‍රහ ණය කියලා එකක්. ඒ සංග්‍රහ ණයදී දැනගන්නේ ඒ සිත්වල යෙදෙන චෛතසික කොපමණද කියලා. එතකොට සිත්වල යෙදෙන චෛතසික වෙන්කොට දැන ගැනීම සංග්‍රහ ණය වශයෙන් ඒ චෛතසිකයන් යෙදෙන සිත් වෙන්කොට දැන ගැනීම සම්ප්‍රයෝග ණයටත් අයත් වෙනවා. ඒ සම්ප්‍රයෝග ණය කියන ඒ ක්‍රම දක්වනවා 16ක්. සංග්‍රහ ණය කියා දක්වනවා 33ක්. එයින් අප ඉගෙන ගන්නට ඕන අද සම්ප්‍රයෝග ණය කියන එක. අපි මුලදී චෛතසික පිළිබඳව කතා කරන විට දැනගත්තා සබචිත්ත සාධාරණ චෛතසික, ප්‍රකීර්ණක චෛතසික, අකුසල චෛතසික, සෝබන සාධාරණ චෛතසික. ඒ වගේම ඒ සෝබන චෛතසික වලට ඇතුළත් අනිත් අර විරති චෛතසික තුන, කරුණා මුදිතා දෙක හා ප්‍රඥාව කියන ඒවා පිළිබඳව අප දැනගත්තා. ඒ සම්ප්‍රයෝග ණය ඉගෙනීමේදී පළමු කොටම දැනගන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳ වූ සම්ප්‍රයෝග ණය. දැන් ඒ සම්ප්‍රයෝග කියන වචනේ පළමු කොට තේරුම් ගන්නව නම් කිය යුතු වෙන්නේ සිත සමග සම්ප්‍රයෝග වීම, චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගය. ඒ සම්ප්‍රයෝගය කියන එකෙන් දැක්වෙන්නේ කුමක්ද? ඒ සිතත් සමග එකට යෙදීම සම්ප්‍රයෝගය. ඒ සම්ප්‍රයෝගය අර සම්ප්‍රයුක්ත වීම පිළිබඳව තිබෙන ලක්ෂණ හතරින් තේරුම් ගන්නට ඕන. අප චෛතසික ඉගෙන ගන්නකොට මුලදීම දැනගත්තේ සිත සමග එකටම උපදනා, සිත නැතිවන විට ඒ සමගම නැතිවන, සිත ගන්නා අරමුණම ගන්න, සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන ධර්මවලටයි චෛතසිකය. ඒක විධර්මාර්ථ සංග්‍රහ ගාථාවකින් දක්වන්නේ ඒකුප්පාදා නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා විපඤ්ඤාස ධම්මා චේතසිකා මතා. ඒකුප්පාද නිරෝධාච, එකම උප්පාදයක්. ඒ කියන්නේ සිත සමගම ඉපදීමක් කියන. සිත උපදිනේ යම් වේලාවක නම් ඒ වේලාවෙදිමයි ඒ සිතත් සමග හටගන්නා චෛතසික ඇතිවන්නේ. ඒක නිරෝධ සිත සමග එකදමයි නිරුද්ධවන්නේ. එයින් ඒ ඒ ලක්ෂණ දෙකෙන් තේරුම් ගන්නට තිබෙන්නේ සිත උපදනා විටම චෛතසිකයන්ගේ ඉදීමත් සිත නිරුද්ධ වෙන විට චෛතසිකයන්ගේ නිරුද්ධ වීමත් සිදුවන බව. එහෙම නැතුව සිත ඇති වුණාට පස්සේ චෛතසික කොටසක් සිතට එකතු වෙනවාවත් සිත නිරුද්ධ වුණාට පස්සේ ඒ සිත සමග පැවති චෛතසික නිරුද්ධ වෙනවා නෙවේ. එකටමයි උපදින්නේ, එකටමයි නිරුද්ධවක්. සිතේ අරමුණ යමක් නම් ඒ සිතෙහි උපදන චෛතසිකයන්ගේ අරමුණ වන්නේ එයමයි. චිත්ත චෛතසික ධර්ම වලටයි අරමුණුයි කියන ඒවා තිබෙන්නේ. ඒ සිත යම් අරමුණක් ගෙන නම් උපදින්නේ. ඒ සිත සමග ඇතිවන්නා වූ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර තවත් අනිත් චෛතසික වෙත්නම් ඒ චෛතසික ගන්නේ අරමුණු වශයෙන් ඒ සිතින්ගත් අරමුණමයි. සිතේ අරමුණ ආ චෛතසිකයන්ගේ අරමුණ වෙනස් වන්නට බෑ. එකම අරමුණක් ගන්න. ඒ නිසා ඒක ආරම්භණේ. ඒක වත්තුකයේ කීවේ සිත හත ගන්නා තැන් ධර්මෙහි සඳහන් වෙනවා සයක් වශයෙන්. චක්ඛු සෝත ඝාන ජීවා කාය හදය කියා ඒ වත්තු සයක් දක්වනවා. ඒ යම් වස්තුවක් අසුරු කොට නම් සිත උපදී. ඇස ඇසුරු කොට උපදනා සිතෙහි හත ගන්නා චෛතසික ඒ ඇසම ඇසුරු කොටයි ඇතිවන්නේ. චක්කු වත්තු ඇසුරු කොට. කන ඇසුරු කොට ඇතිවන්නා වූ සිත සමග ඇතිවන චෛතසික ඇසුරු කරන්නේ ඒ වස්තුව. ඒ වගේ ඒක වත්තුක. ඒ ඒක වත්තුක කියන ඒ ලක්ෂණය සිතයි කයයි දෙකම පවත්නා ලෝක සම්බන්ධවයි දක්වන්නට පුළුවන් බන්න. සිත තිබෙන කය නැති බ්‍රහ්ම ලෝක ගැන ධර්මෙහි ඉගෙන දෙනවා. අපි අභිධර්මාර්ථ සංග්‍රහයේ ඉගෙනගත් සිත් වලින් කොටසක් අරූපාවචර සිත්tei කියලා ඉගෙනගත්තා. එයින් ඒ අරූපාවචර විපාක සිත් ලැබෙන්නේම අරූප භූමිහි. ඒ අරූප භූමිහි ලැබෙන සිත් කිසිදු රූපයක් ඇසුරු කොට නොවේ ඇතිවන්නේ. එමක් නිසාද ඒ භූමියේ රූප කිසිවක් නැහැ. ආරුප්පේ නැති කිංචිතී කියලා දක්වනවා. අරූප භූමියේ රූප කිසිවක් නැtei. ඒ කිසිදු රූපයක් නැති ඒ අරූප භූමියේ දසිත ඇති වෙනවා. ඒ සිත ඇතිවන්නේ වස්තු මිශ්‍රයක් නැතිව. ඒ නිසා ඒක වත්තුක කියන එක දක්වන්නට වන්නේ සිතයි කයයි දෙකම පවත්නා ලෝකයන්හි ඇතිවන්නා වූ සිත පිළිබඳව කතා කරන විට අරූප භූමිය පිළිබඳව නම් ඒ සංප්‍රයෝග ලක්ෂණ දක්වන්නේ ඒක වක්තුක කියන ඒ ලක්ෂණය අත්හරින්නට වෙනවා. ඒ අරූප භූමියේ ඇතිවන අපි අනිත් සිත පිළිබඳව තවම ඒ භූමිය ඇසුරු කොට නැත්තම් ඒ වස්තු මිශ්‍රය කොට උපදනා වූ සිත් ගැන තවම කතා කරලා නැති බැවින් අපට සිත හතරක් පිළිබඳව නම් තේරුම් ගන්නට පුළුවන්. අරූප භූමියේ මිස වෙන කොහේවත් ඒවා ඒ සිත් ලැබෙන්නේ නැහැ. අරූපාවචර විපාක සිත් හතර. ආකාසානංචායතන විපාක සිත, විඥානංචායතන විපාක සිත, ආකින්තඤ්ඤායතන විපාක සිත, මේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත. ඒ විපාක සිත් හතර ඇතිවන්නේ ඒ අරූප භූමිය. ආකාසානංචායතන විපාක සිත ලැබෙන්නේ ආකාසානංචායතන භූමිය. විඥානංචායතන විපාක සිත ලැබෙන්නේ විඥානංචායතන භූමිය. ආකින්චඤ්ඤායතන විපාක සිතේ ආකින්චඤ්ඤායතන භූමිය. නේව සංඥා නාසඤ්ඤායතන විපාක සිත නේව සංඥායතන භූමිය. ඒ භූමි සතරම රූප කිසියක් නැති භූමි ස්ථාන. කිසිදු රූපයක් එහි ඒ භූමි සතරෙහි ලැබෙන්නේ නැහැ. ඒ නිසායි ඒවාට අරූප භූමි කියලා නම් දීලා තියෙන්නේ. ඒ අරූප භූමියේ ඇතිවන්නා වූ සිත මේ අපට සිත ඇතිවන්නා නෙමෙයි. කිසි වස්තුවක් ඇසුරු කරගෙන නොවේයි ඇතිවන්. වස්තු මිශ්‍රයක් නැතිවයි ඇතිවන්. ඒ වස්තු මිශ්‍රයක් නැතිව ඇතිවන්නා වූ සිත පිළිබඳව ඒක වත්තුක කියන ඒ ලක්ෂණය දක්වන්නට බෑ. ඒ නිසා අරූප භූමිය හැර අනිත් භූමීන්හි ලැබෙන සිත් වලට සාධාරණයි ඒ ලක්ෂණ හතරම. ඒ ලක්ෂණ හතරේ කියවේ සිත සමග එකට උපදනා ලක්ෂණය, සිත සමග එකටම නිරුද්ධ වෙන ලක්ෂණය, සිත ගන්න අරමුණම ගන්න ලක්ෂණය හා සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කරන ලක්ෂණ. ඒ ලක්ෂණ හතර සම්ප්‍රයෝග ලක්ෂණයි කියලා දක්වනවා. සම්ප්‍රයෝගයේ කියන්නේ සිත සමග එකට යෙදීම වශයෙන් චෛතසිකයන්ගේ තිබෙන ලක්ෂණ හතරක්. එහෙම නැත්නම් ඒ චෛතසිකයන්ට අයත් වෙන්වෙන් වූ ලක්ෂණ නෙවෙයි. ඒකත් තේරුම් ගන්න ඕනේ. චෛතසිකයන්ට අයත් වෙන්වෙන් වූ ලක්ෂණ තියෙනවා. ඒවට කියනවා පච්චත්ත ලක්ෂණේ කියලා. ඒවට කියනවා ස්වභාව ලක්ෂණේ කියලා. ඒ චෛතසිකයන්ගේ ස්වභාව ලක්ෂණය. පස්සේ වේදනාව නෝවේ. වේදනාව සංඥාව නෝවේ. සංඥාව සංස්කාර වලට ඇතුළත් වෙන තවත් තිබෙන චෛතසික තිබෙන එක එක ඒවත් ඒ චේතනාව වේදනාව හෝ සංඥාව චේතනාව නෙවෙයි චේතනාව වෙනම චෛතසික. එහෙම වන්නේ ඒ එක එක චෛතසිකයක් වෙන වන්නේ ඒ චෛතසිකයට අයත් ඒ චෛතසිකයට තිබෙන විශේෂ ලක්ෂණයේ වශයෙන් ඒ චෛතසිකයේ අනිත් චෛතසිකයන්ගෙන් වෙන් කරන ස්වභාවයක් තිබෙනවා. ඒ ස්වභාවයෙන් සයි ඒක වෙනම චෛතසිකයක් වන්නේ. දැන් එහෙම චෛතසික 52ක් අප ඉගෙන ගත්තේ ඒ එක එක චෛතසිකයකට තමාට අයත් විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒ විශේෂ ලක්ෂණය නෙවෙයි මෙතන සම්ප්‍රයෝග ලක්ෂණය කිව්වේ. සම්ප්‍රයෝග ලක්ෂණය කිව්වේ සිත සමග එකට යෙදීන් වශයෙන් චෛතසිකයන්ට තිබෙන ලක්ෂණ හතර. සිත සමග එකට උපදනා බව චෛතසිකයන්ගේ තිබෙන ස්වභාවය. සිත සමග එකට නිරුද්ධ වන බව චෛතසිකයන්ගේ එක ස්වභාවයක්. සිත ගන්න අරමුණම ගැනීම චෛතසිකයන් පිළිබඳව දැනගන්නට තිබෙන කාරණා. සිත ගන්න වස්තුවම ඇසුරු කිරීම, කියන්නේ සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කිරීම චෛතසිකයන්ට අයත් එක ලක්ෂණයක්. මෙන්න මේ සම්ප්‍රයෝග ලක්ෂණ. ඒ සම්ප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් තමා සිත සමග යෙදෙන්නේ. එයින් තේරුම් ගන්නට ඕන කුමක්ද? කවර හෝ සිතක් ඇතිවන විට ඒ සිතට තිබෙනවා අරමුණක්. අරමුණක් නැති සිතක් නැහැ. සිතයි කියන්නේම අරමුණුගෙන පහළවන්නා වූ ධර්මයකට සිතේ කියන්නේ. ඒ නිසා සිත අන්‍ය ධර්මයන්ගෙන් වෙන්කොට දැක්වීම සඳහා සිතටම අයත් ස්වභාවය දක්වා තිබෙන්නේ ආරම්භන විජානන ලක්ෂණ. අරමුණ දැනගන්නා ස්වභාවයේ ලක්ෂණය සිතයි කියන්නේ. ඒ අරමුණ දැනගන්නා ස්වභාවය වන ඒ සිතෙහි උපදනා වූ තවත් ධර්ම කොටසක් තමයි චෛතසිකය කියන්නේ. ඒවා අරමුණගෙන පහළවන්නා වූ ඒ සිතෙහි අරමුණ ස්පර්ශ කිරීම වශයෙන් උපදනා පස්සේ අරමුණු රස විඳින් වශයෙන් උපදනා වේදනාව අරමුණෙහි ස්වභාවය ආකාරය ගැනීම වශයෙන් උපදනා වූ සංඥාව අරමුණ පිළිබඳව චිත්තචෛතසික ධර්මයන් කෙසේ පිළිපැදින පදිනවද කියා ඒ සංවිධානය කරන චේතනාව ආදී කොට ඇති චෛතසික ඒ අරමුණගෙනම පහළ වෙනවා. අන්න ඒ අනේ චෛතසිකයන් ඔවුනට අයත් කෘත්‍යයන් සිදු කරමි සිතත් සමගම ලැබෙන. ඔවුනට අයත් කෘත්‍යයන් සිදු කරමින් සිතත් සමගම නැති වෙන. ඔවුනට අයත් කෘත්‍යයන් සිදු කරමින් ඒ සිත ගන්නා අරමුණම ගන්නවා. ඔවුනට අයත් කෘත්‍යයන් සිදු කරමින් ඒ සිත ඇසුරු කරන වස්තුවම ඇසුරු කොට උපදිනවා. ඒ තමයි සතර සම්ප්‍රයෝග ලක්ෂණ. ඒ සම්ප්‍රයෝග ලක්ෂණයන්ගේ වශයෙන් තමයි මේ සිත සමග එකට යෙදේ. අනේ සිත සමග එකට යෙදෙන යෙදීම පිළිබඳව චෛතසිකයන්ගේ ඒ සම්ප්‍රයෝග ක්‍රම ණය කිවේ ක්‍රම 16ක් දක්වනවා. මුලින්ම දක්වන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාර කියන ඒ චෛතසික හත. ඒවාට කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික සියලුම සිත්වලට පොදු චෛතසික හත. හැම සිත්වලම එකාකාරවම ලැබෙන චෛතසික හත. ඒ චෛතසික හත පිළිබඳ වූ සම්ප්‍රයෝග ණයයි පළමු කොට දක්වා. ඉතින් ඒ චෛතසික පිළිබඳව තත්වය අප දැනගෙන තිබෙන නිසා ඒ චෛතසික හත පිළිබඳව සම්ප්‍රයෝග ණය කීයක් තිබෙනවද කියලා. සමහර විටක ඒ පිළිබඳව ඉගෙනීමක් නොකලන් කෙනෙකුට කියන්නට පුළුවන් වන්නට ඕන. එමක් නිසාද ඒ චෛතසික හත හැම සිත්වලම ලැබෙනවා. ඒ නිසා ඒ වායේ යෙදීම පිළිබඳව යම් ක්‍රමයක් දක්වනවා නම් මේ සිතේ නිච්චර හේදනවා අර සිතේ නිච්චර හේදනවා කියලා එහෙම වෙන් කරන්නට දෙයක් නැහැ. තිබෙන්නේ ඒ චෛතසික හය හැම සිත්වලම යෙදෙනවා නම් හැම සිත්තේ කියන්නේ කොපමණද සිත් 89. අර විස්තර ක්‍රමයේ හැටියට නම් 121. එතකොට මේ චෛතසික හත පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන මේ චෛතසික හත සියලුම සිත්වල යෙදෙනවා. ඒ නිසා සිත් 89 නැත්නම් 121 කෙහි මේ චෛතසික යෙදෙනවයි කියා දැක්වීම තමයි ඒ පිළිබඳ වූ සම්ප්‍රයෝග ණය. ඒකට පස්සාදී ඒ චෛතසික හත සබ්බචිත්ත සාධාරණ චෛතසික හත සිත් 89 හිම යෙදෙනවා. එහෙම නැත්නම් සිත් 121 කෙහි යෙදෙනවා. ඒ තමා ඒ චෛතසික හත පිළිබඳව සම්ප්‍රයෝග ණය. ඊට වඩා වෙනස් ඊළඟට කියන විතර්කාදී ප්‍රකීර්ණක චෛතසික හය පිළිබඳ වූ සම්ප්‍රයෝග නැහැ. එමක් නිසාද විතර්කය හා විචාරය කියන මේ ධර්ම දෙකවත් එක සමාන වූ සිද්ධානනක යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒවා පිළිබඳව සම්ප්‍රයෝග ණය දැක්වීමේදී ඒ එකිනෙකක් පිළිබඳව වෙන වෙනම සම්ප්‍රයෝගයක් දක්වන්නට වෙනවා. ඒ නිසා ඒවා තිබෙනවා හයක්. ඒ හයත සම්ප්‍රයෝග ණය හයක් දක්වන්නට. ඒවා එක ඒ චෛතසිකයේ යෙදෙන සිත් වෙන්කොට දැක්වීම වශයෙන් ඒ චෛතසික හයතම ඒවා යෙදෙන සිත් වෙනස් වෙන් කරලා පෙන්වන්නට ඕනේ හයවරක්. ඒ හයත ගැලපෙන පරිදි. ඒ නිසා අන්‍ය සමාන චෛතසික කියන ගොඩට ඇතුළත් වන චෛතසික 13 පිළිබඳවම සම්ප්‍රයෝග ණය දක්වනවා නම් ඉබේත්ව තිරෙන්නේ සම්ප්‍රයෝග ණය 7ක් කියලා. සම්ප්‍රයෝග ණය 7ක්. අනේ විදිහට ඊළඟට අකුසල චෛතසිකයි අපි ඉගෙන ගත්තා. අකුසල චෛතසික බෙදෙනවා මෝහ චතුස්කය, ලෝභ ත්‍රිකය, දෝෂ චතුස්කය, තීන නිද්දද්වය, විචිකිච්ඡාවය කියලා පහකට. එනිසා ඒවායේ සම්ප්‍රයෝග ණයත් ඒ විදිහට දක්වනවා පහ. ඊළඟට සෝබන චෛතසික පිළිබඳව ඉගෙන ගත්තේ. සෝබන චෛතසිකත් සෝබන සාධාරණ චෛතසික 19, විරති චෛතසික 3, කරුණා මුදිතා 2, ප්‍රඥා චෛතසිකය කියලා එහෙම වෙන්කොටත් ඉගෙන ගත්තා. ඒ නිසා ඒවා පිළිබඳවත් එහෙම වෙන වෙනම සම්ප්‍රයෝග ණය දක්වන්නට වෙනවා. ඒ විදිහටයි 16ක් එන්නේ. එතකොට අර පස්සාදී චෛතසික හත පිළිබඳව ඒ සම්ප්‍රයෝග ණය ගැන කතා කරද්දී ගොඩක් කතා කරන්නට නැහැ. කියන්නේ ඒ පස්සෙන්තර කිසිදු සිතක් නැහැ. වේදනාවෙන්තර කිසිදු සිතක් නැහැ. සංඥාවෙන්තර කිසිදු සිතක් නැහැ. චේතනාවෙන්තර කිසිදු සිතක් නැහැ. ඒකාග්‍රතාවෙන්තර කිසිදු සිතක් නැහැ. මානසිකාරයෙන්තර කිසිදු සිතක් නැහැ. හැම සිත්වලම මේ චෛතසික හත යෙදෙනකොට. ඒ පිළිබඳ සංප්‍රයෝග ණය ඒකයි. සිත 89 නැත්නම් 121 එහි යෙදෙන බව දැන ගැනීම ඒ පිළිබඳ වූ සංප්‍රයෝග ණය දැන ගැනීමක්. ඊළඟට විතර්කය ප්‍රකීර්ණක චෛතසික හයෙන් පළමුවෙන්ම දැක්වෙන්නේ විතර්ක. ඒ විතක්ක කියන චෛතසිකෙහි ස්වභාවය අප ඉගෙනගෙන තිබෙනවා. කුමක්ද ඒ චෛතසිකය කියන එක එහි ලක්ෂණය දැනගැනීම වශයෙන් අප තේරුම්ගෙන තිබෙනවා. අඩු ගණන් තර්මකටවත් තේරුම්ගෙන ඇති. විතර්කයේ කියන ඒ ධර්මෙහි ස්වභාවය අරමුණට සිතගෙන යන නැත්නම් අරමුණට සිත නංවන අරමුණ පිළිබඳව අර අපි කල්පනා කරනවායි කියන ඒ කෘත්‍ය සිදු කරන ධර්මයක්. අක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අභිනිරෝපනා සම්මා සංකප්පෝ. ඒ විදිහට ඒ විතර්ක චෛතසිකය දක්වා අතිරේ. ඒයින් කරන්නේ ආරම්මනාභිනිරෝපන ලක්ෂණා. විතක්කෝ කියලා කියනවා. ආරම්මනාභි නිරෝපණය කියන අරමුණට ඒ චිත්ත චෛතසික ධර්ම නම් වන ස්වභාවය විතර්කය. අනේ විතර්කයෙන් යුක්ත සිත් විතර්කය යෙදෙන සිත් පිරිසිඳ ගැනීම තමයි විතර්කය පිළිබඳ වූ සම්ප්‍රයෝගණය. ඒ නිසා අභිධර්මාර්ථ සංග්‍රහයෙහි එනවා පාඩයක් පකින්න කේසුපන විතක්කෝත්භාව විපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු චේව ඒකා දසසු පඨමඥාන චitteසු ඡාති පංච පඤ්ඤාස චitteසු උපජ්ජති. ඒන් කියන්නේ පකින්න කේසු කිවේ ප්‍රතිර්ණ කියන අතුරෙන් කියන එක. විතක්කෝතාව විතර්කේ වනාහි විපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු චේව කාමාවචර සිත් අප ඉගෙනගෙන තිබෙනවා 54ක්. ඒ 54ක් වූ කාමාවචර සිත් වලින් දිපංච විඥාණයයි කියා වෙන් කරන්නේ චක්කු විඥානාදී සිත් 10යි. දිපංච විඥාණය කීවේ අකුසල විපාක චක්කු විඥානාදී සිත් 5ක්, කුසල විපාක චක්කු විඥානාදී සිත් 5ක්. ඒවා මේ පින්වතුන් ඉගෙන ගත්තා. අහේතුක සිද්ධාර්ථ පිළිබඳව අප කතා කරන්නේ. ඒ අහේතුක සිද්ධාර්ථෙන් 10ක් තමයි විපංච විඥානේ කියන්නේ. උපේක්ෂා සහගත චක්ක විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ගාහන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, දුක්ඛ සහගත කාය විඥානය. ඒ අකුසල විපාක චක්ක විඥානාදී පස. ඊළඟට කුසල විපාක චක්කු විඥානාදී පස තමා ඒ උපේක්ෂා සහගත චක්කු විඥානය, උපේක්ෂා සහගත සෝත විඥානය, උපේක්ෂා සහගත ඝාන විඥානය, උපේක්ෂා සහගත ජීවහා විඥානය, සුඛ සහගත කාය විඥානය. මෙන්න මේ 10ටයි විපංච විඥාන කියලා කොයි තැනක ආවත් එන්නේ. ඔය 10 ගැන විපංච විඥාන. දැන් ඒ ප්‍රකීර්ණක චෛතසිකයන් අතුරෙන් විතර්ක චෛතසිකය ප්‍රකීර්ණකයන්ගෙන් පළමු වෙන්න විතර්ක චෛතසිකය දෙපස් විඥාන කියන මේ 10 හැර ඉතිරි කාමාවචර සිත්වලද කාමාවචර සිත් සියල්ලම 54ක් යා අප ඉගෙන ගත්තා. එයින් මේ විපංච විඥානයේ කියන සිත් 10 අච්චරියම ලැබෙන්නේ සිත් 44ක්. ඒ 44 දැක්වීමටයි ඒ පාඨය යොදලා තියෙන්නේ. විපංච විඥාන වජ්ජිත කාමාවචර චitteසු චේව. ඊළඟට ඒ පාඨෙහි ඉතිරි කොටස තමයි ඒකා දසසු පඨමඥාන චitteසු චාත්. ඒකා දසසු පඨමඥාන චitteසු චි. ඒකා දසසු කියේ 11ක් වෙන ප්‍රථම ඥාන සිත් වලද ප්‍රථම ඥාන සිත් 11ක් දක්වන ඒ සිත් වලද විතර්කය යෙදෙනවායි. පංච පඤ්ඤාස චitteසු පජ්ජති කිවේ එකයි. පංච පඤ්ඤාසයේ කිය 55ක් වූ සිත්වල උපජ්ජති උපදී. විතර්කයේ සිත් 55ක් ලැබෙන බවයි එයින් කියවෙන්නේ. ඒ 55 තමයි කාමාවචර සිත් වලින් විපංච විඥානයේ හැර ඉතිරි සිත් 44ක් ප්‍රථම ධ්‍යාන සිත් 11ක්. දැන් එහෙම කීවාම මේ පින්වතුන්ට පුළුවන්කම තිරෙන්නට ඕන. අපනේ කඩු දැල්ලක් මේ සඳහා පාවිච්චි කරන්නට හිතුවේ නැහැ. මේවා මේ ප්‍රතිගත කරන නිසා ඒ නිසා ඒවා ලියා දැක්වීමට අවස්ථාවක් දෙන්නේ නැහැ. පසු වුණා තේගෙන සලකලා බලන්නට ඕන. දැන් අපිට පේනෙන්නට ඕන අපි ඉගෙනගත්ත සිත් වලින් මේ සිත් වෙන් වෙලා. වෙන් වෙලා කියන්නේ අපි ඉගෙනගත් ආකාරයෙන් මේක පේනෙන්නට. විපංච විඥානයේ ලැබුණේ අහේතුක සිද්ධාතෙහි මුලට අහේතුක සිද්ධාතෙන් මුල්ම 10 තමයි විපංච විඥානය කියන්නේ. ඒ 10යි අත්තරින්නේ කාමාවචර සිතුල්. එවිට අකුසල් සිත් 12ම එනවා. අතුලත් වෙනවා විතර්කයේ යෙදෙන සිත්වලට. අකුසල් සිත් 12. අහේතුක සිත් මේ 10 හැර ඉතිරි 8ම එනවා. ඊළඟට ආවේ කාම සෝබන සිත්. මෙතන තිබෙන්නේ අකුසල් සිත් 12යි අ හේතුක සිත් 3යි 8යි එකතු වුණාම 20යි. කාම සෝබන සිත් කීයක් වුණද? 24යි. ඊළඟට දැන් කාමාවචර සිත් ඔක්කොම එකතු වුණාම කීයද? 24යි 44. ඒකනේ කීවේ විපංච විඥාන වජ්ජිත කාමාවචර චitteස. විපංච විඥානේ කාමාවචර සිත් වල මේක තියෙනවද? විපංච විඥානයේ හැර කාමාවචර සිත් 44 කියන එක දැන් පේනවා. අකුසල් සිත් 12 අහේතික සිත් වලින් ඒ විපංච විඥානයේ හැර ඉතිරි සිත් 8ක් කියන 20යි. කාමසෝබන සිත් 27. එකතු වුණාම 44යි. ඒවා තමයි කාමාවචර සිත් 44 විතර්කය යෙදෙන. ඊළඟට ඒකාදසසු පඨමඥාන චitteසු කිවේ ප්‍රථම ධ්‍යාන සිත් 11යිද? ප්‍රථම ධ්‍යාන සිත් 11. මොනවද මේ ප්‍රථම ධ්‍යාන සිත් 11 කියන්නේ? මේ ප්‍රථම ධ්‍යාන සිත් 11 නම් කීයද මේ පින්නතුන්ට? මේ ප්‍රථම ධ්‍යාන වශයෙන්ම අප ඉගෙනගත් රූපාවචර සිත් වලට ඇතුළත් සිත් කීයක් තියෙනවද? ප්‍රථම ධ්‍යාන සිත්ේ කියලා ගත්ත ප්‍රථම ධ්‍යාන සිත්ේ කියලා තුනක් තියෙනවා. ප්‍රථම ධ්‍යාන කුසල් සිත, ප්‍රථම ධ්‍යාන විපාක සිත, ප්‍රථම ධ්‍යාන ක්‍රියා සිත. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත්ත්‍ය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන විපාක චitte. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන ක්‍රියා චitte. එලා සිත් තුනක් තිබෙනවා. ඒ තුන සහ තව අටක්. මොනවද ඒ අට? ඒ අට තමයි ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් අට. මෙදින තුන්ට මතක ඇති සිත් පිළිබඳව කතා කරන විට අප ඒ විස්තර ලෝකෝත්තර සිත්. ලෝකෝත්තර සිත් තිබෙන්නේ 8යි සංක්ෂේප 9 දක්වන විට ඒ 8 වෙනුවට ලෝකෝත්තර සිත් 40ක් ගත්තා. ඒක ක්‍රමයකින් ධ්‍යාන භේදයෙන් ධානංග යෝග භේදේන කත්වේකේකන්තු පංචධා උච්චතාන්තරං චිත්තං 44 විධං කිච කියන ඒ ගාථාවෙන් දැක්වෙන්නේ ඒකයි. ඒ ලෝකෝත්තර සිත් 8 ධ්‍යාන භේදේ ඉලා ගත්තා 40ක් කරලා. එවිට මාර්ගසිත් 20කුයි ඵලසිත් 20කුයි ලැබුණා. ඒ ධ්‍යාන භේදයෙන් ගත්තේ. ඒ නිසා ප්‍රථම ධ්‍යාන මාර්ගසිත්, ප්‍රථම ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත් හා ඵලසිත්. ද්විතීයික ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත් හා ඵලසිත්. තෘතීයික ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත් හා ඵලසිත්. චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත් හා ඵලසිත්. පංචම ධ්‍යාන සම්ප්‍රයුක්ත මාර්ගසිත් හා ඵලසිත් කියලා ඒ විදිහටයි ඒවා ඒ වෙන් කරලා විස්තර වශයෙන් ලෝකෝත්තර සිත් අපේ ඉගෙන ගන්න. එයින් ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් කීයක්ද තිබෙන්නේ? 8ක් තිබෙනවා. 8ක්. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සෝතාපට්ටි මග්ග චitteය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන සකදාගාමි මග්ග චitteය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අනාගාමි මග්ග චitteය. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටවඥාන අරහත්ත මග්ග චitteය. ඒ වගේම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත පටවඥාන සෝතාපට්ටි ඵල චitteය. සකදාගාමි ඵල චitteය, අනාගාමි ඵල චitteය, අරහත් ඵල චitteය. ඒ පිළිවෙලින් ඒ විදිහට ගන්නට. එහෙම ගත්තම ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් කියනවා 8ක්. ඒ 8යි ප්‍රථම ධ්‍යාන සිත් 3යි 11යි. ඒ 11 ගෙන තමයි කිවේ මෙතන දක්වා තිබෙන්නේ ප්‍රථම ධ්‍යාන සිත් 11යි කියලා. විතක් වකින්න කේසුපන අකින්නකේ සුපන විතක්කෝතාව විපංච විඥාන වජ්ජිත කාමාවචර චitteස්චේව ඒකා දසසු පඨමඥාන චitteසු චේති පංච පඤ්ඤාස චitteසු පජ්ජති. ද විතර්කය ඔය කියන ලද සිත් 55ම යෙදෙන. එහෙමනම් විතර්කයේ නොයෙදෙන සිතුත් තිබෙනවා. නේ අපි කියවන දැන් විපංච විඥානවල යෙදෙන්නේ නැtei කියලා. විපංච විඥානවල යෙදෙන්නේ නැත්නම් ඒ විතර්කයේ නොයෙදෙන සිත්. ඒ කාමාවචර සිත් ඉතිරි සියල්ලගේම යෙදෙනවා. විපංච විඥානවල යෙදෙන්නේ නැහැ. ඊළඟට මහත්ගත සිත් අතුරෙන් ප්‍රථම ධ්‍යාන සිත් තුනේ යෙදෙනවා. ධ්‍යාන සංප්‍රයුක්ත රෝපෝත්තර සිත් අතෙහි යෙදෙනවා. ඒ නිසායි අපි ප්‍රථම ධ්‍යාන සිත් 11යි යෙදෙනවා කියලා ගත්තා. එහෙනම් ඒ නිසා විතර්කයේ නොයෙදෙන සිත් කොපමණද කියලා මේ එකම තේරුම් ගන්නට ඕන. විතර්කයේ යෙදෙන සිත් 55යි විතර්කයේ නොයෙදෙන සිත් කීයද? ඒක ගණන් වශයෙන් නම් දැනගන්නට පුළුවන්. අර විස්තර ලෝකෝත්තර සිත් ඇතුළත් කොට සිත් ගණන දක්වන තැනදී එන්නේ 121යි කියලානේ. 121යි. ඒ 121න් 55ක් වුණි දැන් අප ගත්තේ වෙන් කරලා විතර්කයේ යෙදෙන සිත් හැටියට. ඒ 55ක් ගැනීම නිසා 121න් ඉතිරි වෙන සියලුම සිත්වල විතර්කයේ යෙදෙන්නේ නැති සිත් කියලා වෙන් කර ගන්නට ඕන. එතකොට කීයද ලැබෙන්නේ? 66ක්. ඒ 66හි විතර්කයේ යෙදෙන්නේ නැහැ. එතෙ ඒ විතර්කයේ නොයෙදෙන සිත් 66ට කාමාවචර සිත් වලින් ඇතුළත් වන්නේ මොන සිද්ද කියලා අහුවොත් දැන් කියත හැකි නේද? මොන සිද්ද? විපංච විඥානයේ කියන ඒ සිද්ද 6. විතර්කයේ නොයෙදෙන සිද්ද 6ක්. අනිත් ඒවා ලැබෙන්නේ කොතැනද? අනිත් ඒවා ဒုတိය අධ්‍යාන සිත්, තෘතිය අධ්‍යාන සිත්, චතුර්ථ අධ්‍යාන සිත්, හා පංචම අධ්‍යාන සිත් කියන ඒවා. ඊට තමයි ඒ විතර්කයේ නොයෙදෙන සිත් හැටියට දත යුත්තේ විපංච විඥාන සිත් 10ත්, විපංච විඥානී කියන ඒ සිත් 10ත්, ဒုတိය අධ්‍යාන සිත් 11, තෘතිය අධ්‍යාන සිත් 11, චතුර්ථ අධ්‍යාන සිත් 11 සහ පංචම අධ්‍යාන සිත් 23. ඒකත් මතක තියෙන්න. ඒ ද්විතිය අධ්‍යාන සිත් 11යි කීවේ අර ප්‍රථම අධ්‍යාන සිත් 11 ගත්ත විදිහටම රූපාවචර ද්විතිය අධ්‍යාන සිත් 3ක්. ධ්‍යාන ද්විතිය අධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් 8ක්. එහෙමයි ද්විතිය අධ්‍යාන සිත් 11 ගන්න. තෘතිය අධ්‍යාන සිත් 11 ගන්නෙත් ඒ විදිහට. රූපාවචර කුසල විපාක ක්‍රියා කියන තෘතිය අධ්‍යාන සිත් 3ක්, ලෝකෝත්තර සිත් 8ක්. තෘතිය අධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් 8ක්. චතුර්ථ අධ්‍යාන සිත් 11 කීයේත් ඒ රූපාවචර චතුර්ථ අධ්‍යාන සිත් 3ක්. සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන කුසල චිත්ත විපාක චිත්ත ක්‍රියා චිත්ත කියලා දැනගත්ත ඒ සිත් තුනක් චතුත්ථ ඥාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් 8ක්. පංචම ඥාන සිත් 23යි කියනවා. ඒ පංචම ඥාන සිත් 23යි කියේ පංචම ඥාන කුසල සිතයි විපාක සිතයි ක්‍රියා සිතයි කියා රූපාවචර පංචම ඥාන සිත් තුනක් තිබෙනවා. ඒ තුනයි පංචම ධ්‍යාන සංප්‍රයුක්ත ලෝකෝත්තර සිත් 8යි. එවිට 11ක්. අනිත් ඒවා කිව අනිත් ඒවා පිළිබඳව අනිත් ධ්‍යාන ලෝකෝත්තර සිත් පිළිබඳව කිව්වා වගේ එතනත් ලැබෙනවා 11ක්. ඒ 11ට එකතු කරනවා අරූපාවචර සිත් 12ස. අරූපාවචර සිත් 12ක් තිබෙනවනේ. කුසල් 4යි, විපාක 4යි, ක්‍රියා 4යි. ඒක තුනම කීයද? එතකොටයි 23 වෙන්නේ. ඒකයි පංචම ධ්‍යාන සිත් 23යි කියන්නේ. අන්නේ ඒ සිත් 66යි විතර්කයේ යෙදෙන්නේ නැහැ. ඉතින් නොයෙදෙන්නේ මොන කරුණක් නිසාද කියන එකත් මේ එකම දැනගන්නට ඕන. එතකොටයි මේ පිළිබඳව දැනුම පිරිසිදුයි කියලා දක්වත. මේ එකම තිබෙන්නට ඕන මේ දැනීම. දැන් චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදී මේ 10යි විතර්කාදී ඒවා යෙදෙන්නේම නැහැ. විතර්කේ පමණක් නෙවෙයි ප්‍රකීර්ණක චෛතසික ආදී කොට ඇති අනිත් කිසිදු චෛතසිකයක් යෙදෙන්නේ නැහැ. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7 ඇර. මොනසිකලද? විතර්ක විඥානයි කියන සිද්ධායි. විතර්කය වමනා කරන්නේ ඔය චක්කු විඥානාදී සිත් වශයෙන් විසිත් මෙන් ඇතිවන්නා වූ සිත් වලට නෙවෙයි. චක්කු විඥාන සිත් ඇතිවන්නේ රූපාරම්මණය ප්‍රසාදෙහි යතුණු අවස්ථාවක. චක්කු විඥානයේ ඇතිවීමට වමනා කරන්නේ එතන ප්‍රසාද ආරම්මන ඝට්ටනයක්. ඝට්ටනය නිසා ඇතිවන දෙයක්. ඉතින් අර ඒ අවස්ථාවේදී භවංග සම්පතිය නැවති මේ අරමුණ කරා සිත් පරපුර හරවන ආවර්ජන සිත ඉපදුනාට පසු චක්කු විඥානය ලැබෙනවා. ඒ චක්කු විඥානය ලැබෙන්නට චක්කු ප්‍රසාදය රූපාරම්මණය කියන මේ දෙක ගැටීම නිසා සිදුවන දෙයක් මිසක මේ අරමුණ කරා යාමේ ව්‍යාපාරයක් ඒ සිතට අවශ්‍ය වන්නේ නැහැ. ධාර ආරම්මණ කියන මේ දෙකේ ඝටණය නිසා ඇතිවන සිතක් මිසක අර විතර්කෝපකාරයෙන් ඇතිවන්නා වූ සිතක් නෙවෙයි. ඒ චක්කු විඥානාදී සිත් 10 එහෙමයි. එයින් අන්‍ය වූ සිත් වලට ඒ තත්වේ නැහැ. ඒවාට විතර්කේ ඕනේ. අරමුණ කරා යන ඒ චිත්තචෛතසික ධර්ම අරමුණු කරා එන යන විතර්කෝපකාරය ඒ සිත් වලට ඕන. ඒ ඊළඟට ද්විතිය ධ්‍යාන සිත් වල සිට ඉහළට කියන කොට ඒ සිත් වල විතර්කයේ යෙදෙන්නේ නැහැ කියලා. විතර්කයේ යෙදෙන්නේ නැහැ නේ. ඒ කොහොමද වන්නේ? දැන් අපි ද්විතිය ධ්‍යාන සිත ඉගෙනගෙන තිබෙන්නේ විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන කුසල් සිත විපාක සිත ක්‍රියා සිත ඕ විදිහටයි ඒ නම් කරලා අප දැනගෙන තිබෙන්නේ. එහි විතර්කය දක්වන්නේ නැහැ. විචාර පීති සුඛ ඒකග්ගතා. විතර්කයට මොකද උනේ? විතර්කයට මොකද උනේ? විතර්කය භාවනා බලය දුරු කළා. ඒකට කියනවා ඒ හරිය අපි සාකච්ඡා කළාද මට මතක නැහැ. ඒකද කියන්නේ අංග සමතික්‍රමණය කියලා. දැන් ධානාංගය එතන තියෙනවා. විතර්කය කියන්නේ ධානාංගයක්, විචාරය කියන්නේ ධානාංගයක්, ප්‍රීතිය ධානාංගයක්, සුඛය ධානාංගයක්, ඒකග්ගතාව ධානාංගයක්. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා. ඒ ධානාංග පහක්. ඒ ධානාංග ඉක්මවනවා. ඒ කියන්නේ ඒ ධ්‍යාන බලයෙන්මයි ඒක ඉක්මවන්නේ. ඒ ඉක්මවීම නිසා සිත අරමුණෙහි පුරුදු කිරීම හේතු කොටගෙන විතර්කයෙන් තොර ඒ ධ්‍යාන සිත් ලැබෙනවා. මුලින්ම ධ්‍යාන සිත ලැබුණේ විතර්කයක් සමග. ඒ නිසායි ප්‍රථම ධ්‍යාන සිතෙහි විතර්කය තිබෙනවා. ඒක විතර්ක සහිතයි. ඊළඟට උපදවා ගන්නා ද්විතිය ධ්‍යානාදී ඒ ධ්‍යාන සිත්වල විතර්කය යෙදෙන්නේ නැහැ. ඒ විතර්කයේ යෙදෙන්නේ මේ ඒ පුරුදු කිරීම නිසා. සිත නැවත නැවත නැවත නැවත අරමුණට ගෙන ගොස් ඒ භාවනා කර්මෙහි පුරුදු කරලා තමන්ගේ අභිප්‍රාය පරිදි විතර්කයෙන් තොර ධ්‍යානය උපදවා ගන්න. ඒ විදිහටයි ඒ විතර්කය ඒ සිත්වල නැතිවන්නේ. විතර්කෝපකාරයත් ඒ සිත්වලට උවමනා කරන්නේ නැහැ. ඒ අරමුණගෙන ඇතිවීමට ඒ ධ්‍යාන බලයෙන් ඒ සිත නැවත නැවත පුරුදු කිරීම නිසා විතර්කය ඉක්මවලා ඒ ධ්‍යානයට පැමිණෙන නිසා. හැබැයි මතක තිබේ තබා ගත යුතු කරුණක් තමයි ඒ අවස්ථාවේදී වුවත් තේරුම් ගන්නට ඒ විතර්කයෙන් තොර ධ්‍යානය උපදවා ගැනීමට කෙනෙකු කරන භාවනාව නැත්නම් ඒ සමත භාවනාවක් වඩලයි කෙනෙක් ප්‍රථම අධ්‍යාමී උපදවන්නේ. ඒ ප්‍රථම අධ්‍යාමී උපදවා ගත්ත තැනැත්තා එය නැවත නැවත පුරුදු කරලා ඒ ආවජ්ජන සමාපජ්ජන අදිත්‍යාන උත්ථාන පච්ච වෙක්කන කියන මේ වසීතාවයන්ගෙන් පුරුදු කරලා ඊට පසු තමා ද්විතිය අධ්‍යාහනයේ උපදවීම සඳහා එතම පරිකර්ම කරන්නේ. එහෙම කරලා ඒ ද්විතිය අධ්‍යාහනයේ උපදවා ගන්නවා. ඒ ද්විතිය අධ්‍යාහනයේ උපදවා ගැනීම පිණිස ඒ තැනැත්තා කරන භාවනාව සමත භාවනාව කරගෙන යන්නේ ඒ කරන විට ඇතිවන්නේ කාමාවචර කුසල්සිත. අපි රහතන් වහන්සේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ නිසා කාමාවචර කුසල්සිත. ඒ කාමාවචර කුසල්සිත නම් කාමාවචර කුසල්සිත වල තිබෙනවා විතර්කය. කාමාවචර කුසල්සිත උපරින්නේ නැහැ විතර්කයෙන් තොරව. ඒ නිසා ඒ භවනා වශයෙන් මේ සිත වඩන විට නැවත නැවත කුසල්සිත උපදනා විටත් ඒ තැනැත්තා තමන්ගේ භවනා කර්මය සඳහා ලබාගත් අරමුණ භවනා රම්මණය නැත්නම් ඒ අරමුණ වශයෙන් තිබෙන කසිනයක්වත් ඒ කසිනා රම්මණය කසිනය නැවත නැවත සිහි කරමින් නැවත නැවත ඒ සිතින් ගනිමින් උපදනා වූ ඒ සිත් විතර්කයෙන් යුක්ත වූ කාමාවචර කුසල් සිත්මයි. ඒ විතර්කයෙන් යුක්ත වූ කාමාවචර කුසල් සිත ප්‍රථම ධ්‍යානයේ ලැබීමට කලිනුත් ඇති වුණා. ප්‍රථම ධ්‍යානය කියන ඒ රූපාවචර කුසල් සිත උපදින්නට කලින් ඇතිවන සිතත් ඒ කාමාවචර කුසල් සිත. අපි ඒවා ඉගෙන ගත්තේ නැහැ තාම. වෙනම ඉගෙන ගත්තේ නැහැ චිත්ත වීති වශයෙන් සලකන්නට. ඒ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර බහූ කියලා ඒ සිත් නම් කරන්නේ. ඒ ගෝත්‍ර බහූ සිත වශයෙන් දක්වන ඒ රූපාවචර කුසල් සිත උපදින්නට කලින් ඇතිවන්නා වූ ජවන් සිත. ඒද කාමාවචර සිතක්. ඒක කාමාවචර කුසල් සිතක් ඥාන සම්ප්‍රයුක්ත. ඒ සිතෙහි විතර්කයේ දෙනවා. නමුත් ඊට අනතුරුව උපදනා ද්විති අධ්‍යාන සිතෙහි විතර්කයේ ලැබෙන්නේ නැහැ. ඒක විශේෂ අවස්ථාවක් විශේෂ කාරණයක් නිසා ඒකවා. ඒ කාරණය තමයි සිත පුරුදු කිරීම හේතු කොටගෙන මේ අරමුණෙහි නැවත නැවත පවත්වමින් සිත පුරුදු කිරීම නිසා හා තමාගේ වුවමනාව තිබෙන්නේ විතර්කයෙන් තොර ධ්‍යානය උපදවා ගැනීම නිසා. ඒ විතර්කයෙන් තොර ධ්‍යානය උපදවා ගන්නටයි එතන තාත ඕන කළේ. ඒ නිසා විතර්කයේ නැමැති ධ්‍යානාංගය ඉක්මවන ඉක්මවලා විතර්කයෙන් තොර විචාර පීතිසුකේ එකග්ගතා කියන අංග සතරෙන් යුක්ත වූ දෙවනි ධ්‍යානය හිත උපදවා ගන්න. ඒ වගේ තමයි අනිත් ඒවා පිළිබඳවත් කියන්නට තිබෙන්නේ. ඒ විතක්ක විචාර දෙකම නැහැ තෘතිය අධ්‍යානසිතේ. විතක්ක විචාර පීති කියන තුනම නැහැ චතුර්ථ අධ්‍යානසිතේ. ඒ විදිහට ඒ අංග සමතික්‍රමණය අංග ඉක්මවා යාම එහෙම තේරුම් ගන්නට ඕනේ. දැන් විතර්කයෙන් තොර සිත් කීයක් කියලද අපි දැනගත්තේ? සාමාන්‍යයෙන් 66යි කියලා. ඒ 66ට විපංච විඥාන කියන ඒ සිත් 10ක්, ද්විතිය ධ්‍යාන සිත් 11, තෘතිය ධ්‍යාන සිත් 11, චතුර්ථ ධ්‍යාන සිත් 11 හා පංචම ධ්‍යාන සිත් 23 ඇතුළත්. ඊළඟට ප්‍රකීර්ණක චෛතසික වල එන්නේ විචාරය. විචාරය විචාරයේ කීවේ විතර්කයේ අරමුණට සිත නංවන ස්වභාවය, විචාරය අරමුණෙහි සිත හසුරුවන ස්වභාවය කියලා අපි ඉගෙන ගන්න. අන්නේ විචාරය පිළිබඳ වූ සම්ප්‍රයෝග ණය දැක්වීමේදී විචාරෝපන තේසුචේව තේසුචේව ඒකාසස්සු ဒုတိယඥාන චitteසු චේති සම්පයෝගං ගච්ඡති. විචාරය විතර්කය පිළිබඳව විතර්කයේ යෙදෙන සිත්යයි කියලා වෙන් කළ ඒ සිත් 55යිද, ဒုတိယ ධ්‍යාන සිත් 11යිද කියන ශසප්ති චitteසු ජායති 66ක් වූ සිත් වල ලැබේ. විතර්කයේ 55ක යෙදෙනවා 66ක යෙදෙන්නේ නැහැ. විචාරය සිත් 66ක යෙදෙනවා. ඒ විචාරයක් ධ්‍යානාංගයක්. සිත් 66ක යෙදෙනවා. එහෙමනම් නොයෙදෙන සිත් හැටියට දක්වන්න තිබෙන්නේ 55යි. ඒක සිවිසියකේ ක්‍රමයෙන් ධ්‍යානාංග පිළිබඳව සම්ප්‍රයෝග ණය දැක්වීමේදී මතක තබාගත යුතු එක කරුණක් තමා ඒ සම්ප්‍රයෝග ණය දැක්වීමේදී සිත් ගණන ගන්නේ 121ක් වශයෙන්. ඒ නිසා විචාරය විතර්කයේ යෙදෙන සිත් 55ම ලැබෙනවා. කාමාවචර සිත් 44ක් ප්‍රථම ධ්‍යාන සිත් 11ක්. ඒ 55ට එකතු කරනවා ද්විතිය ධ්‍යාන සිත් 11ක්. ඒ ද්විතිය ධ්‍යාන සිත් 11යි විචාරය තිබෙනවා. ඒ නිසා තමයි ද්විතිය ධ්‍යාන සිත් 11 නම් කරන්නේ විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන කුසල චිත්තය, ද්විතිය ධ්‍යාන විපාක චිත්තය, ද්විතිය ධ්‍යාන ක්‍රියා චිත්තය, ඒ වගේම මාර්ග සිත් ඵල සිත් දක්වන තැනදී විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්ත, සකදාගාමි මග්ග චිත්ත, අනාගාමි මග්ග චිත්ත, අරහත් මග්ග චිත්ත, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන සෝතාපට්ටි ඵල චිත්ත, සකදාගාමි ඵල චිත්ත, අනාගාමි ඵල චිත්ත, අරහත් ඵල චිත්ත කියලා එහෙම නම් කරා. ඒ 11ත් එකතු වුණාම සිත් 66ක විචාරයේ යෙදෙන. සිත් 55ක විචාරයේ යෙදෙන්නේ නැහැ. ඒ නොයෙදෙන සිත් 55ට විපංච විඥානයයි කි ඒ සිත් 10ත් ඇතුළත්. ඒ 10ත් ඒ 10ට 55 වන්නට එකතු කරන්නට තිබෙන්නේ කීයද? හතලිස් පහයි. ඒ 45 තමයි තෘතිය අධ්‍යාන සිත් 11, චතුර්ථ අධ්‍යාන සිත් 11, පංචම අධ්‍යාන සිත් 23. ඒවායේ විචාරය යෙදෙන්නේ නැහැ. හරිනේ? මේ දින සිත් 55, මේ දින සිත් 66. ඊළඟට එන්නේ ප්‍රීතිය. ප්‍රීතිය මෙදින තුන්ට ප්‍රීතිය කියන එක තේරෙනවනේ. ප්‍රීතියයි කිවේ ඒ චිත්ත චෛතසික ධර්මයන් පුම්බවන ස්වභාවයක්. ඒ පිනා යනවා කියන්නේ ඒක. සිත පිනා ගියා කියන්නේ ඒ පිනා යාම ප්‍රීතිය නිසා සිදුවන තත්ත්වයක්. අනේ ප්‍රීතිය ඉදෙනවා ඉතින් ඒ ඔක්කාම ධර්ම නිසා ඇතිවන සාමිස ප්‍රීතිය තිබෙනවා. සාමිස ප්‍රීතිය කියන එක. තව ඒවායින් වෙන්ව ලබන නිරාමිස ප්‍රීතිය කියන එක තිබෙනවා. නිරාමිස ප්‍රීතිය. ඒ කොහොමදත් ප්‍රීතිය කියන්නේ ධර්මයක්, චෛතසිකයක්. ඒ ස්වභාවය තමයි සිත පිනවන බව. දැන් භාවනා කරන අවස්ථාවලදී ඇතිවන ප්‍රීතියක් තිබෙනවා. බොහෝම ඒක දිව්‍යමය ප්‍රීතියක්. මානසික ප්‍රීතියකට වඩා ඉහළ තත්වයක තිබෙන්නේ. ඒක සාමාන්‍යයෙන් මිනිසුන්ට උපදන විදිහේ ප්‍රීතියක් නොවේ. ඒ නිසා කියනවා අමානුෂික ප්‍රීතියක් කියලා. සුඤ්ඤාගාරං පවිද්ධස්ස සන්තචිත්තස්ස ධික්ඛුනෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සතෝ යතෝ යතෝ සම්මසති කණ්ඨානං උදයබ්බයං ලබති පීතිපාමුද්දං අමතං තං විජානතං තියා. එන තැන්වල ඒ ප්‍රීතියයි දක්වන්නේ. ඒ භාවනාවෙන් උපදන වූ ප්‍රීතිය. දැන් ඒ ප්‍රීතිය ඇතැම් විටක කෙනෙකුට විදර්ශනූපක් ක්ලේශයක් හැටියටත් ඇති. විදර්ශනා කරන පින්වතාට ඒ පළමු කොට ඇතිවන්නා වූ උදේවය දැකීමේදී එකඟ වූ සිත් ඇති ඒ අවස්ථාවේදී විදර්ශනාවට බාධා කරන, විදර්ශනාවට බාධා විය හැකි ධර්ම උපදිනවා, කර්ම උපදිනවා. ඒවට කියන උපක්ලේශ කියලා. ඒ උපක්ලේශයන් අතුරෙන් ප්‍රීතිය එකක්කට දක්වනවා. ඕභාසෝ පීති පස්සද්දී අධිමුක්ඛෝච පග්ගහෝ සුඛං ඥාන උපක්ඛාන උපේක්ඛාච නිකාන්තිච කියා දක්වන ඒ උපක්ලේශ 10 අතුරෙන් එක ධර්මයක්, එක දෙයක් හැටියට දක්වන්නේ ප්‍රීතිය. ඒ භාවනාවෙන් ඇතිවන්නා වූ ප්‍රීතියක්. එහෙම ප්‍රීතියක් ඇති වුණාම තමා රැවටෙන්නට පුළුවන් මේ විදිහේ ප්‍රීතියක් මට ඇති වුණේ නැහැ ඊට පෙර. ඇත්තෙන්ම මම මාර්ගයකට ඵලයකට ගොනින්නට ඇතේයි කියලා ඒ වැරදි හැඟීමක් ඇති කරගෙන ඒ ප්‍රීතියෙහි කෙනෙක් ඇලෙන්නට පුළුවන්. විකම්පිය ඇති කරගෙන. අනේ ඒ කොයි විදිහරි ප්‍රීතිය කියන එක සිත පිනවන ස්වභාවයක්. ඒ ප්‍රීතියත් ධ්‍යානාංගයක්. ප්‍රීතිය ධ්‍යානාංගයක්. එයිසයි ඒ විතක්ක විචාර ප්‍රීති කියලා නේනේ. අනේ විතර්කයයි විචාරයයි දෙකම නැති ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත පටිඅඥානසිතේ කියලා එකක්. පටිඅඥාන කුසල්සිත විපාකසිත ක්‍රියාසිත. ඒ නිසා ප්‍රීතිය පිළිබඳව සංප්‍රයෝග නැදැක්වීමේදී ඒ ධ්‍යානාංගයක් බැරි. සිත් ගණන ගන්නට තිබෙන්නේ 121 ක්‍රමයට. ප්‍රීතිය යෙදෙන්නට බැරි සිත්. යෙදෙන්නේ නැති සිත්. යෙදෙන්නට බැරි නෙමෙයි යෙදෙන්නේම නැති සිත්. පළමු කොට ඒ අභිධර්මාර්ථ සංග්‍රහ පාඨයේ දක්වා තිබෙන්නේ. ප්‍රීති දෝමනස්සු පේක්ඛා සහගත කාය විඥාන චතුත්ථඥානික වජිත චitteසු ඒ විදිහටයි කියන්නේ. ප්‍රීතිය දෝමනස්ස ප්‍රීතිය කියන ඒ ධර්මය දොම්නස්සිත වල උපදින්නේ නැහැ. මේ උපදින්නේ නැති ඒවයි පළමු කොට කියන්නේ. දොම්නස්සිත වල උපදින්නේ නැහැ. දොම්නස්සිත කීයක් තිබෙනවද? දෙකක් තිබෙනවා. දෝමනස්ස සහගත පටිච්ච සම්පයුක්ත අසංඛාරික සිත සසංඛාරික සිත ඒ සිත් දෙකෙහි තරහව ඊර්ෂාව මසුරුකම කියන මේවා උපදනා අවස්ථාවලදී ඒ සිතයි උපදින්නේ. ඒ සිතෙහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් වලත් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. උපේක්ෂා සහගත සිත් තිබෙනවා. ඒවා උපේක්ෂා කියන මේ වචනයත් යොදලා තිබෙනවානේ. අපි අකුසල් සිත් වලදී උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ සිත් හයක් ගැන කතා කරලා තිබෙනවා. ලෝභ මූලයේ 4යි, මෝහ මූලයේ 2යි. උපේක්ෂා සහගත කියලාමයි ඒවා නම් කරන්නේ. මුලදී මේ වචනේ යොදලා ඒවා නම් කරලා තිබෙන්නේ. එවැගේම අහේතුක සිත් වලත් උපේක්ෂා සහගත සිත් තිබෙනවා. දුක්ඛ සහගත කාය විඥාණය, සුඛ සහගත කාය විඥාණය, සෝමනස්ස සම්තිරණය, සෝමනස්ස හසතුප්පාදය කියන ඒ හතර හැර. ඉතිරි 14ම උපේක්ෂා සහගත සිත්. කාම සෝබනේ හිත අපි උපේක්ෂා සහගත සිත් 12ක් ගැන කතා කරලා තිබෙනවා. 24ෙන් 12ක් උපේක්ෂා සහගතයි. ඊළඟට ධ්‍යාන සිත් වල පංචම ධ්‍යාන සිත් 23ම අපි එහෙම ගත්තොත් ලෝකෝත්තරේවත් එකතු කරලා පංචම ධ්‍යාන සිත් 23ම උපේක්ෂා සහගතයි. ඒ විදිහට උපේක්ෂා සහගත සිත් තිබෙනවා 55ක්. ඒ 55 හි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එතකොට දෝමනස්ස සිත් දෙකෙහි හා උපේක්ෂා සහගත 55 හි තව තියෙනවා ප්‍රීතිය නොයෙදෙනේවා. මේ කීවේ ඒ දැක්වෙන පරිදි. ප්‍රීති දෝමනස්සු වේඛා සහගත. ඊළඟට කාය විඥාන. කාය විඥානයේ කියන සිත් දෙකක් තිබෙනවා. එකක් දුක්ඛ සහගත කාය විඥානය, අනෙක සුඛ සහගත කාය විඥානය. දුක්ඛ සහගත කාය විඥානය ශරීරයක යම් ශරීරයේ හැදෙන විට හෝ ශරීරය ඇතුළේම ඇතිවන යම් ගැටීමක් හේතු කොටගෙන උපදන දුක්ඛ වේදනාවක් ඇති. ඒ දුක්ඛ වේදනාව ඇතිවන්නේ දුක්ඛ සහගත කාය විඥානයෙහි. ඒ සිත දුක්ඛ සහගත කාය විඥානය, ඒ සිතෙහි ඇතිවන වේදනාව තමයි දුක්ඛ වේදනාව කියන්නේ. එතන ඇතිවන්නේ දැනීම. ඒ දැනීම තමයි සිත. ඒ සිත දුක්ඛ සහගත කාය විඥාන. අනේ දුක්ඛ සහගත කාය විඥාන වශයෙන් උපදනා වූ ඒ සිතෙහි ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එහෙනම් කොහොමද අපි දෙන්නට බැහැන්නේ? ඊළඟට තියෙනවා සුඛ සහගත කාය විඥානයක්. ඒ ශරීරයට දැනෙන දුක්ඛ වේදනාවෙන් යුක්ත වූ සිත ඒ සිතෙහිද ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. සැප වේදනාවකුත් තිබෙන ඒ සැප වේදනාවෙන් යුක්ත වූ සිතෙහිද ඒ සැප වේදනාවෙන් යුක්ත වූ සිතෙහිද කාය විඥාන සිතෙහිද ප්‍රීතිය දෙන්නේ නැහැ. ඒකට කියන්නේ සුඛ වේදනා. එතකොට දුක්ඛ සහගත කාය විඥානයේ සුඛ සහගත කාය විඥානයේ කියන ඒ සිත් දෙකෙහිද ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. එතකොට කීයද 59ක් නේද? 59ක්. ඊළඟට කියන්නේ චතුත්ථඥානික සිද්ධා. චතුත්ථඥානික සිද්ධා 11ක් තිබෙනවා. දනෝනේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ චතුත්ථඥානික සිද්ධා 11යි කිව්වේ සුඛ ඒකාගතා සහිත චතුත්ථඥාන කුසල් සිත, චතුත්ථඥාන විපාක සිත, චතුත්ථඥාන ක්‍රියා සිත, සුඛ ඒකාගතා සහිත චතුත්ථඥාන සෝතාපට්ටි මග්ගචිත්ත සකදාගාමි මග්ගචිත්ත අනාගාමි මග්ගචිත්ත අරහත් මග්ගචිත්ත සුඛේකග්ගතා සහිත චතුත්ථඥාන සෝතාපට්ටි ඵලචිත්ත සකදාගාමි ඵලචිත්ත අනාගාමි ඵලචිත්ත අරහත් ඵලචිත්ත කියන ඒක. එතකොට කීයද? 70 70යි නේද? 70ක නේද? 70ක ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. දෝමනස්ස සිද්දේකයි උපේක්ෂාසිත 55යි දෝමනස්සයකට දෝමනස් උපේක්ෂාස කාය ඥාන සිද්දේකයි චතුත්ථ ඥානික සිත් 11යි 70යි ඉතිරි සිත් 51යි ප්‍රීතිය යෙදෙන මතක තබා ගත යුතු ඒක ලේසි දැනගන්නට ප්‍රීතිය යෙදෙන සිත් හැම විටම වාගේ නැත්නම් හැම තැනම ප්‍රීතිය යෙදෙන්නේ සෝමනස්ස සිතෙහි එක අවස්ථාවකදී හැර. සෝමනස්සය කියන්නේ ඒක ඒ සෝමනස්සයම සුඛ නාමයෙන් දැක්වෙනවා චතුත්ථඥානික සිත් වලදී. අනේ චතුත්ථඥානික සිතෙහි එන සුඛය සමග ඒ එතන සුඛය කියන්නේ සෝමනස්සයමයි ඒ සමග ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒක ධ්‍යාන බලයේ දුරුතල බැරි. පරිසෙල්ලා විතර්කාදී ඉවත් කළේ ඒ වගේ ඉක්මවනවා. එහි අවස්ථාවේදී නෑ. එහෙම නැත්නම් හැම සෝමනස්ස සිතකම ප්‍රීතිය තියෙනවා. දැන් අපි ගතහොත් සෝමනස්ස සහගත සිත් තිබෙනවා ලෝභ මූලෙහි. ඒ සමග ප්‍රීතිය තියෙනවා. සෝමනස්ස සහගත සිත් තිබෙනවා කාම සෝබනෙහි. ප්‍රීතියක් තිබෙනවා. ඒ සෝමනස්ස වේදනාව සුඛ නාමයෙන් දක්වන්නේ ධ්‍යාන සිත්වලදී ඒ සුඛයෙන් යුක්ත වූ සිත් තමයි ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන සිත්. එයින් ප්‍රථම, ဒုတိය, තෘතිය කියන ඒ සිත් සමග ඇතිව ඒ සිත්වල තිබෙන සෝමනස්සයත් සමග සුඛයත් සමග ප්‍රීතියත් කියන. චතුර්ථ ධ්‍යාන සම්ප්‍රයුක්ත සෝමනස්සයේ සමග එතන සුඛය කියලා දක්වන සෝමනස්සයේ සමග ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය ඉක්මෙව්වා. ඒකයි ප්‍රීතිය ඒ ධ්‍යානාංගයක් වශයෙන් ලැබෙන ප්‍රීතිය ඉක්මවා තමයි ඒ චතුර්ථ ධ්‍යානිය උපදවන්නේ. එතකොට ප්‍රීතිය යෙදෙන සිත් තිබෙන්නේ 51යි. කාමසෝබනේ මේ අකුසලෙහි අකුසල් වල ලෝභ මූලෙහි ලැබෙන සෝමනස්ස සිත් 4යි. අහේතු කෙහි එන සෝමනස්ස සිත් 2ක්. සොම්නස් සම්තිරණයයි සොම්නස් අසුතුප්පාදයයි 6යි. කාමසෝබනෙහි 12ක් 20යි. ප්‍රථම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන සිත් 11 ආ ඊයේ කොතනද කාමසෝබන 12යි 12යි 4යි 6යි 18යි 18යි 11 ඒවා 3යි තමසේක හරිනේ ප්‍රීතිය දෙන හරිනේ තමසේක ඒ 51 ඒ පාස්සකේ ඉගියේ සෝමනස්ස සිත් ලෝභ මූලයේ සෝමනස්ස 4යි සෝමනස්ස සම්තිරණය සෝමනස්ස හතිතුප්පාදේ කියන අහේතුක සිත් දෙකයි එකට 6යි කාමසෝබනේහි සෝමනස්ස සිත් 12යි 17යි ප්‍රථම ධ්‍යාන දෙති අධ්‍යාන තෘති අධ්‍යාන සිත් 33යි ඒ 51යි ප්‍රීතියේ යෙදෙන 76ක යෙදෙන්නේ නැහැ 101කින් 51ක යෙදෙන ඊළඟට අභිමොක්ඛ අභිමොක්ඛ කීවේ ඒ චෛතසිකය අප ඉගෙන ගත්තේ නිශ්චිත බව මේ දැසගත් ස්වභාවයක් තිබේ දැනෙන්නේ නැති බව නිශ්චිත හරියට මේ කණුවක් සිටෙව්වා වගේ නොසලවෙන පරිදි ඒකයි ඉඳ කීලෝ විය කියන උපමාවට අකලට ඒ විදිහේ චෛතසිකයක් නිශ්චිත බව ඒ తත්වය හොඳ පැත්තක් තිබෙනව නරක පැත්තක් සමහර විට කෙනෙක් මිත්‍යා දෘෂ්ටි ගන්නවා ඒ මිත්‍යා දෘෂ්ටියත් සමග උපදනා වූ අධිමෝක්ෂය නිසා ඒ තැනැත්තාගේ මිත්‍යා දෘෂ්ටිය ඇතැම් විටක බුදුරජාණන් වහන්සේ නමකටවත් වෙනස් කරන්නට බැරි පරමත ශක්තිමත් වෙන බලවත් වෙන දැසගත් එකක් වෙන. ඒ මේ අධිමෝක්ෂය නිසා ඒ මිත්‍යාදිමෝක්ෂය